2014 වසරේ 4 මාසේ 22 භාවනා වැඩසටහන. සද්ධම්ම සවනං අති දුර්ලභං. සද්ධර්ම ශ්‍රවණය කිරීම අති දුර්ලභ වූ කාරණයක්. දුර්ලභ බොහෝ දෑ ලබාගත් පිරිසක් හැටියට මේ පින්නතුන් උදාන වාක්‍යයන් කියන්න ඕන පිරිස. උදං අනන්න ඕන පිරිස. ප්‍රසාදයට සතුටටපත් වෙන්න ඕන පිරිස. හොඳින් ඇස් පේනවා, කන් ඇහෙනවා, කල්පනා කිරීමේ ශක්තිය තියෙනවා. අතපය ආදී ඉන්ද්‍රයන් ටික තියෙනවා. ඒ නිසා අපි ඉතාම භාග්‍යවන්තයි. ඒට සද්ධර්මයේ වුණ ගැහිලා තියෙනවා. ඒ තමයි විශේෂත්වය. ඒ නිසා අති දුර්ලභ වූ කාරණය අපිට මේ මොහොතේ ලැබෙනවා කියන ප්‍රසාදයේ සතුට හැම හිතකම තියෙන්න ඕන. කවුරුන් හෝ කියන ලද පදමාලාවක් මතකයේ තබා ගැනීම ධර්මය හෝ ආගම නොවේ. ආත්ම සංවේදීව ලෝකයේ දකින මිනිසෙක් බවට පත්වීමයි ආගමක් හැඩයට, දහමක් හැඩයට තියෙන්න ඕන. ඒ වගේම ආගමක පොතක තියෙන කරුණු කාරණා මතකයේ තබා ගැනීම නෙමෙයි ආගම ඉගෙන ගැනීම කියලා කියන්නේ. මිනිසයාට පොදුවේ අත්විඳින්නට ලැබෙන ලෝකයේ තිබෙන සත්‍ය අසත්‍ය, එමත් නැත්නම් දුක, එමත් නැත්නම් ඒ දුකට හේතුකාරක වන පසුබිම, ඒ වගේ මේවයි නිරෝධය, නිදහස ආදී කටයුතු පිළිබඳව අවබෝධයයි ඇති වෙන්න ඕන. ඒකයි ධර්මය පිළිබඳව අවබෝධය දියුණු කරගන්නවයි කියලා කියන්නේ. ඊළඟට අපි හැම දෙනාම දකින්න කැමති වෙන්නේ කුමක්ද? දකින්න කැමති වෙන්නේ නිවන්. දැවීම් නෙවෙයි අපි දකින්න කැමති වෙන්නේ, නිවන්. කොමක නිවනද? මනසේ නිවන, ජීවිතයේ නිවන, සංසාරයේ නිවන. අපිට දුක නම් දුකටපත්වන්නේ, දුකයි කියලා කියන්නේත් මානසික ස්වභාවයකට. සැපනම් සැපටපත්වන්නේ, සැපයි කියන්නේත් මානසික ස්වභාවයකට. නිවන් දකින්නවයි කියලා කියන්නේ කුමක්ද? අපි රූප දකින්නවා, ශබ්ද දකින්නවා, ගන්ධ දකින්නවා, රස දකින්නවා, ස්පර්ශ දකින්නවා, සිතවිලි දකින්නවා, හොඳයි කියලා දකින්නවා, නරකයි කියලා දකින්නවා, පිළිකුල් කියලා දකින්නවා, ප්‍රියයි කියලා දකින්නවා, අප්‍රියයි කියලා දකින්නවා. හැබැයි ඔය අතර නිවන් දැක්කේ නැහැ. උඩ නිවන කොහෙද තියෙන්නේ? දැකීම සංසිඳවන්න ඕන. දැකීම සංසිඳවනකොට සම්මා දිට්ඨියටපත් වෙනවා. දැකීම සංසිඳෙනකොට පේන්නේ අර දැකීම කියන ගුණය නිවාලෙමුවට පස්සේ එයා නිවීම දකිනවා. තමන්ගේ ඇසේ තියෙන, තමන්ගේ කනේ, නාසයේ, දිවේ, ශරීරේ, මනේ තියෙන නිවීම දකිනවා. මේ දකින්න වෙරදරන මහන්සි වෙන එක නතර කරනවත් එක්කම හැම මිනිස්සෙම දුවනවා, දුවනවා. ඇස ඔස්සේ දුවනවා, කන ඔස්සේ දුවනවා, නාසය ඔස්සේ දුවනවා, දිව ඔස්සේ දුවනවා, ශරීරය ඔස්සේ දුවනවා, මනස ඔස්සේ දුවනවා. නතර වෙන්න ඉන්ද්‍රියන් සංවර කරන්න. එහෙම නැත්නම් අර ඉන්ද්‍රියන් වලට බැස ගැනීමෙන් වළකින්න. එවිට ඉන්ද්‍රිය විවේකයක් ලැබෙනවා, කායි විවේකයක් ලැබෙනවා, චිත්ත විවේකයක් ලැබෙනවා, ඉන්ද්‍රිය සංවරයක් ලැබෙනවා, ඉන්ද්‍රිය අභිභවා ගියා කියලා කියනවා. ඒකට ඉන්ද්‍රිය අභිභවා යනවා. ඒකෙන් අපිට නිවීම කියන එක දකින්න පුළුවන්. දැන් අපි හිතමු අපි ගමනක් යනවා, දුවගෙන ගමනක් යනවා. විවේකය කියන එක කෙනෙකුට දකින්න උවමනාවෙන් තමයි මේ වේගෙන් දුවන්නේ. මොකද්ද මේ වේගෙන් දුවන්නේ? හේතුව මෙයා හොයනවා, දුවල විවේකය හොයනවා. විවේකය කියන්නේ නිවන කියන වගේ වචනයම තමයි. එතකොට විවේකය සොයාගෙන කෙනෙක් දුවනවා. ඉතින් මොකද්ද එයා කරන්න ඕන විවේකය ලබන්න නම්? දුවල හොයලා ගිහිල්ලා මේ විවේකය ලබන්න බෑ. එයා නතර වෙන්න ඕන. නතර වුණාට පස්සේ එයා දකින්නේ මොකද්ද? විවේකය. ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරේ මන කියන ඉන්ද්‍රයන් ගිනි තියාගෙන දුවල හරියන්නේ නැහැ. මේ ටික නතර කරන්න. නතර කළාට පස්සේ එතන තියෙනවා ඇසේ විවේකය, තියෙනවා නිවන. කනේ විවේකය, කනේ නිවන. නාසයේ නිවන, දිවේ නිවන. ශරීරයේ නිවන, මනසේ නිවීම තියෙනවා. දිවීම කියන එක නතර කළොත් හැම තුස්සෙම මේ ඉන්ද්‍රයන් දුවන්නේ දෙපහින්. මොකද්ද මේ පාද දෙක? හොඳයි නරකයි, නරකයි හොඳයි නරකයි, නරකයි ලස්සන රූපව ලස්සන රූප, ලස්සන ශබ්දව ලස්සන ශබ්ද, හොඳ සුවඳ නරක ගඳ, හොඳ රස අමිහිරි රස, හොඳ ස්පර්ශ නරක ස්පර්ශ, ලස්සන සිතුවිලි අවලස්සන සිතුවිලි, ලස්සන සංකල්ප අවලස්සන සංකල්ප. වශයෙන් දෙපයක් තියෙන, දුවාකාරී දෙපයක් තියෙන. එතකොට දෙපයින් දුවගෙන තමයි යන්නේ. හැමතිස්සෙම දෙපයින් දුවගෙන යනවා. එතකොට දෙපය වෙහෙස වෙනවා. ඉතින් දුවල හොයන්නෙත් මොකද්ද? සැනසීම, නිවන, විවේකය, සංසුන් බව, පූර්ණත්වය, නිදහස වගේ දේවල් තමයි හොයන්නේ. නමුත් දුවනවා නිදහස හොයාගෙන, දුවනවා විවේකය හොයාගෙන. හම්බේද? හම්බෙන්නේ. ඒ නිසා කියන්නේ කෙරෙන වැඩක් කරන සතෙක් ඉන්නවා, අර මුවා මිරිඟුව පස්සේ දුවනවා. ඒ සතා උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ ඒ සමයේදී දේශනා කළා, මේ මිනිස්සුන්ගේ වැඩෙත් හරියට නෙකිරෙන වැඩක් කරන වගේ. මිනිස්සු සැනසීම හොයාගෙන, විවේකය හොයාගෙන දුවනවා. අන්න ඒ නිසා මිරිඟුව පස්සේ දුවන මුව රැළ උපමා කළා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ගේ ක්‍රියාදාමයට. ඒ හා සමානයි. සියලුම දෙනාට උවමනා කරන්න මේ මානසික සහනය, සුවය. නමුත් මිනිස්සු මොකද්ද සංවර්ධනයක් කියලා, දියුණුවක් කියලා සොයාගන්න බලාපොරොත්තු වෙච්ච දෙයකින් සැනසීම ලබන්න පුළුවන් කමක් නැහැ. ඒව තියෙන්නට ඕන ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍යතාවල් සම්පූර්ණ කර ගැනීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් ජීවිතේ ගමන් කළ යුතුයි. හැබැයි ධර්මයට සමගාමීව. ධර්මයට සමගාමීවයි අනිත් ඒවා තියෙන්නත් ඕන. හැබැයි ජීවිතේ ප්‍රමුඛම කාරණේ ධර්මයේ කරගත්තොත් තමයි ඥානවන්තභාවය කියලා කියන්නේ. ප්‍රමුඛ කාරණේ ධර්මයයි, සත්‍යයයි, ඥානනයයි. එයයි ප්‍රමුඛ කාරණය. අනිකුත් කාරණා දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කාරණා බවට පත් වෙනවා. දැන් ප්‍රමුඛ කාර්යය බවට පත් කරගත් අයට පුළුවන් ධර්මය අහන්න වෙලාව තියෙනවා. මොකද ප්‍රමුඛ කාර්යයනේ. සංඥාවක් එනවා වෙන වෙන දේවල් වලටත් ඇදගෙන යන්න. ඒ වුණාට ඒ සංඥාව පරදිනවා. මොකද ප්‍රමුඛ කාර්යය ගරුක කර්මය ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ගරුක කර්මය වෙන්නේ භාවනා වැඩසටහනට යා යුතුයි. නැත්නම් වෙන වෙන දේවල් සංඥාවල් අදිනවා පිටුපසට. අන්න ගරුක කර්මය බවට පත් වෙනකොට ඒ සිතුවිල්ල ජය ගන්නවා. ඒ අරමුණ ජය ගන්නවා. නිසා අපි මුලින්ම ධර්මයට ඇලෙන්නට ඕන. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයට ඇලෙනවා නම් ඒක තමයි දිනන්න හේතු වෙන්නේ, ජීවිතේ ජයග්‍රහණය ලබන්න හේතු වෙන්නේ. ධර්මයට ඇලෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රියන් නිවාගෙන නිවාගෙන යන එක. ඉන්ද්‍රියන් නිවාගෙන නිවාගෙන යන්ට ඕන. ඇයි ඉන්ද්‍රියන් නිවාගෙන නිවාගෙන යන්නේ? අපිට නිවෙන්න ඕමනා නිසා. ඉන්ද්‍රියන් ඔස්සේ ගියාට කවදාවත් නිවනක් නැතය කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕන. බිරිඟුව පස්සේ දුවගෙන ගියාට ජලය හම්බ වෙන්නේ නැතය. ඒ වගේම තමයි ඉන්ද්‍රියන් ඔස්සේ ගමන් කළාට කවදාවත් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ ඉන්ද්‍රියන් නතර කරන්න ඕන. බලන්න එදා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලල කියන ඔබ නතරවන්න. මා නතර වෙලයි සිටින්නේ. හැබැයි ඒක කියන්නේ වඩින ගම. ඔබ නතරවන්න, මම නතර වෙලයි සිටින්නේ. අඟුලිමාල දුවගෙන ආව, එක තැනක නතර වුණා, නතර වෙලා ඉඳගෙන කිව්වා ඔහි හිටු කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ නතරවන්න, මම නතර වෙලයි සිටින්නේ. ඉතින් මේ අඟුලිමාලල තමයි බලනකොට හැම දිනම ඉන්ද්‍රියන් ඔස්සේ වේගින් දුවනවා. මොනවද? ඡායග්‍රහණය හොයාගෙන, සැනසීම හොයාගෙන, විවේකය හොයාගෙන දුවනවා. ඒ ගැඹුරු කාරණය බලන්න මොන තරම් ගැඹුරු විදියට තේරුණාද ඒ අඟුලිමාල හාමුදුරුවන්ට පසු කාලීනව? කොච්චර ගැඹුරින් ඒක තේරුණාද? ඇත්තට එන්නම් මම මේ මනස ඇතුලේ දුවනවා. ඒ බුදුරජාණන් වහන්සේ සාන්තයි. වැඩියත් නතර වෙලා, බැලුවත් නතර වෙලා, ඇහුවත් නතර වෙලා, කතා කළත් නතර වෙලා, සිතුවත් නතර වෙලා, ජීවත් වුණත් නතර වෙලා. නතර වෙලා දකිනවා. නතර වෙලා සිතනවා. නතර වෙලා කතා කරනවා. අපි කියන්නේ ඒකයි මේ දේශනාවේ වචන නැහැ කියලා කියන්නේ. සද්ධර්මයේ වචන නැහැ. දැන් අපේ මේ දේශනාවේ වචන නැහැ. වචනයක් කියලා කියන්නේ යම්කිසි ගුණයක් තියෙන ආකල්පයක්, සංකල්පයක්. මේ වචන වලින් කරන්නේ සංකල්ප ගොඩ නැගීම. ආකල්ප දෘෂ්ටි ගොඩ නැගීම තමයි කරන්නේ වචන වල. ඒකට තමයි අපි මේ උගන්වනවා කියන එකක් කරන්නේ. ඒක යම් යම් සිද්ධාන්ත වලට ආකල්පයක් ලබා දීම. ඒව හිම කරන්න සම්මුතියෙන්. මේක පරමාර්ථයෙන් මේක හඳුන ගන්න ඕන කාරණය. පරමාර්ථයෙන් හඳුන ගන්න සත්‍ය තුල වචන නැත. සත්‍ය anu වචනයක් නොවේ. සත්‍ය කියන්නේ වචන වලට ගොනු කරන්න බැරි දෙයක්. දැන් මම මෙහෙම කියනකොට ඔබ මොකද්ද තේරුම් ගන්න ඕන? සත්‍ය anu වචන තුල ඇති දෙයක් නොවේ කියලා නෙමෙයි ඔබ තේරුම් කරගන්න ඕන. ඊට එහා යමක් තියෙනවා. දැන් මාගේ වාක් විලාශයේ ගලාගෙන යන සීමාවට ඔබෙන් යමක් තියෙනවා. අන්න එයා විශේෂ ඥානෙන්, අධිඥානෙන්, අධිචිත්තයෙන් එයා බලනවා අර වාක් විලාශයට එහයින් තියෙන ස්වභාවය. අන්න ඒ කොටස අවබෝධ කරගන්නේ. නැත්තම් මේ වාචික කොටසනේ හැමදාම ඇහෙන්නේ. ඉතින් වාචික කොටසින් එහා තියෙන තැනක ඉඳගෙන වාචික කොටසට ඇවිල්ලා මේ ඇත්තොන්ට ඒ වාචික කොටසින් එහාට ගමන් කරන්න ඉනිමගක් හදන ඥානවන්තයෝ නැගගෙන යන්න ඕන. පද පරම වෙන්න එපා. පද පරම වෙනවා කියලා කියන්නේ වචනේ රැඳිනවා. පරම කියන්නේ පරම සත්‍ය, එහෙම නැත්නම් එකම කාරණය කියන වගේ. පද පරම වචනේ අතාරින්නේ අල්ල ගන්නවා. වචන අල්ල ගන්න එපා, සංකල්ප අල්ල ගන්නත් එපා, දෘෂ්ටි අල්ල ගන්නත් එපා. මේ සමස්ත ඉන්ද්‍රිය සීමාවෙන් එහා ඔබ්බේ ඇති දේ, එපිටෙන් ඇති දේ තමයි ලෝකෝත්තරත්වය කියලා කියන්නේ. එහි නැති දේවල් තමයි මෙන්න මේවල් නෑ, මෙන්න මේව නෑ ලෝකෝත්තරත්වයේ. මොනවද නැත්තේ? ඇස නෑ, කන නෑ, නාසය නෑ, දිව නෑ, ශරීරය නෑ, මනස නෑ, ලෝකෝත්තරත්වේ නෑ. අන්න ඒ වචන වලින් ඔබේ තියෙන කරුණ අවබෝධ කරගන්න, ලෝකෝත්තරත්වය අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඉන්ද්‍රයන්ට එහයින් පවතින දේ. ඊළඟ කාරණේ තමයි ලෝකෝත්තරත්වයේ තුල රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංකාර නැහැ, විඥාන නැහැ. නිරෝධයි. එහෙමනම් අර රූපවලට වඩා, වේදනාවලට වඩා, සංඥාවලට වඩා, සංකාර විඥානවලට වඩා ඔබ්බෙන් නැති දෑ, එපිටින් ඇති දෑ දකින්න. ඒ තමයි අර වචන නැති සත්‍ය අවබෝධ වෙන්නේ. ලෝකෝත්තරත්වය කියලා කියන්නේ අතීතේ නෑ, අනාගතේ නෑ, වර්තමානයේ නෑ. එහෙමනම් දැන් අතීතේ නෑ, අනාගතේ නෑ, වර්තමානයේ නෑ කියන පද තුනේ මතකයේ ඉන්නේ නැතුව විමසුන් ඥානයෙන් සොයන එයිට එහා දහමක්. ඊට එහා දහමක් හොයාගෙන යනවා. මොනවද මේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ස්වභාවයෙන් එහා, ඒ වගේම අතීත, අනාගත, වර්තමාන කියන දේෙන් එහා, ඒ වගේම සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ත්‍රිවේදනාවෙන් එහා දෙයක්, වෙන දෙයක් හොයනවා. දැන් තියෙන දේවල් ටික දැනගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. තියෙන චිත්ත වීති ටික අඳුනගන්න එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන මේ පහළ නොවිච්ච ධර්මයේ පහළ කරගන්න එකයි ආශ්චර්යය. ඒක තමයි පුදුමය. ඒට ඔබගේ ඥානය වඩන්න. සංකල්පවල දැඩි වෙන්න එපා. දෘෂ්ටිවල දැඩි වෙන්න එපා. ඉන්ද්‍රිය ශක්තියින්වල දැඩි වෙන්න එපා. ඒව මායාකාරී ධර්ම. ප්‍රබල මායාකාරී ධර්මයේ තමයි පුජ්ජලත්වය. පුජ්ජලත්වයෙන් ඇති කරන මායාකාරී ධර්මය කොච්චර දුරට ගලාගෙන යනවද? තවත් මායාකාරී ධර්ම දහස් ගාණක්, කෝටි ගාණක් ඒ පුජ්ජලත්වය නිර්මාණය කරනවා. පුජ්ජලත්වයට ආහාරය වන්නේ අවිද්‍යාව. ආහාරය වන්නේ සංස්කාර. ආහාරය වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ආහාරය වන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආදී කොට ඇති ධර්ම. ඉතින් සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙනවායි කියලා කියන්නේ ඕක. සියලු දෙනාටම අර ආහාරය වුණ සත්ව ගතියේ ඉදදී සබ්බේ සත්තා ආහාරත්‍තිකා කියලා කියන්නේ කෑම කනවා කියන එකම නෙමෙයි, බාහිරිනුත් ඔක්කොම කෑම කන එක ඇත්ත. හැබැයි අර අධ්‍යාත්මික වශයෙන්ුත් ආහාරය කියන එක ගන්න එකයි තියෙන්නේ. ඒකට සත්තා කියන ගුණයේ ඉන්නකම් ආහාර ගන්නවමයි. එයා ඒ සත්තා කියන ස්වභාවයෙන් මන උස්ස කියන මනස උසස් වූ කියන ගුණයට, එහෙමත් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙනකොට අර සත්තා කියන ගති ලක්ෂණය විමුක්ත වෙනවා. එයා එතකොට එතන ඉඳලා සත්තා කියන ගණයට අයිති වෙන්නේ නැහැ, සත්වයක් නෙමෙයි. සත්වයක් තමයි සම්බේ සත්තා ආහාර ත්‍ිතිකා බවට පත් වෙන්නේ. ඊළඟට සත්වයක් නෙමෙයි. සත්වයක් නොවේ නම් කවුද? එයා ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි පුජ්‍යලේ අෂ්ටපුරිස පුද්ගල කියන්නේ යාට. එතකොට කුලවන්තේ ධනවන්තේ ස්ත්‍රියක් පුරුෂයෙක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුජ්‍යලේ බවට පත් වෙනවා. එතකොට යා සත්ත්ව කියන ගුණේ නිදහස් වෙලා, නැත්තම් සාමාන්‍ය සියලුම ජනයා සත්ත්ව කියන ගුණේ ජීවත් වෙනෝ, අර සත්වයා කියන ගුණේ නිදහස් වුණාට පස්සේ එයා අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ශ්‍රාවකේ බවට පත් වෙනෝ, බුදු පුතෙක් බවට පත් වෙනෝ, බුද්ධ පුත්‍රයෙක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ගිහි ජීවිතයේ ඉඳගෙන වැඩ රාජකාරි බහුලව තිබියදීත් බුද්ධ පුත්‍රයෙක් වෙන්න පුළුවන්. ඥානනේ අවශ්‍ය කරන්නේ බුද්ධ පුත්‍රයා කරා ගමන් කිරීමට ඥානනේ අවශ්‍ය වෙනවා. එහෙමනම් අර ගිහි ඇඳුම ගලවන්න සිද්ධ වෙනවා. ගිහි ඇඳුම තමයි ඇස කන නාසය දිව ශරීරය රූප වේදනා සංඥා සංකාර විඥාන සුඛ දුක්ඛ උපේක්ෂා අතීත අනාගත වර්තමාන කියන මෙන්න මේ ඇඳුම් කට්ටලයයි ගිහි ඇඳුම. ආර්ය භූමියේ චීවරය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන් වල නිරෝධයයි. අකාලික බවයි ත්‍රිකාලයේ අතහැර දාලා. ඒක තමයි ආර්ය භූමියේ චීවරය. අකාලික බවයි චීවරේ බවට පත්වන්නේ. ඊළඟට රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා නිරෝධය, සංකාර නිරෝධය, විඥාන නිරෝධය තමයි ආර්ය භූමියේ චීවරය. ඇසේ නිරෝධය, කනේ නිරෝධය, නාසයේ නිරෝධය, දිවේ නිරෝධය, ශරීරයේ නිරෝධය, මනේ නිරෝධය තමයි ආර්ය භූමියේ චීවරය බවට පත් වෙන්නේ. ඊට පස්සේ කිසිම ආකාරයක මොනම ආකාරයකින්වත් එතන රෝධයක් හැදෙන්නේ නැහැ. කියන්නේ චක්‍රයක් හැදෙන්නේ නැහැ. නිරෝධයි අත හැමතිස්සෙම චක්‍රයකට අහු වෙනවා. හොඳයි කියලා අහු වෙච්ච ගමන් එයා නරකටත් අහු වෙනවා. නරකයි කියලා අහු වෙච්ච ගමන් හොඳටත් අහු වෙනවා. ඒකට මේ සංසාර භව චක්‍රයෙන් නිදහස් වෙනවා. සංසාර චක්‍රයෙන් නිදහස් වෙනවා. රවුම. දැන් චක්‍රයේ ඉන්න පිරිස තමයි ඉන්ද්‍රිය ඥානයෙන් හැවි පුඤ්ජලය. චක්‍රයෙන් නිදහස් වුණාට පස්සේ හේතු අර සංසාර චක්‍රේ නැතුව එයට හසු වෙන්න තිබුණු අර සිඳලු කෙනෙක් බවට පත් වෙනවා. අරහත් බවට පත් වෙනවා. මේ අරයක් හරයක් අල්ලගන්න එක තමයි උපාදානය කරගන්න එක තමයි සසර. ඉන්ද්‍රියන් සපයි සිතුවිලි සපයි, කාලේ ධර්මයේ සපයි කියලා එළඹ ගන්නවා. අඥානකම, අනවබෝධය, නොහැටිහිම. දැන් මේ අතහරිනවයි කියලා කියන්නේ ද්වේෂ කිරීම නොවේ, පිළිකුල් කිරීම නොවේ, ප්‍රතික්ෂේප කිරීම නොවේ. එහෙම අතහැරීමක් කළොත් එහෙම අතහැරීම වැරදි අතහැරීමක්. දහමට අනුරූපව අනුකූලව කරනු ලබන අතහැරීම පුජ්‍යලේකු විසින් කරනු ලබන අතහැරීමක් නොවේ. පුජ්‍යලේකු විසින් කරනු ලබන අතහැරීමක් නොවේ. පුජ්‍යලත්වයේ අතහැරීම මිස පුජ්‍යලේකු විසින් කරනු ලබන අතහැරීමක් නොවේ. එනිසා ඔබ අත්හල යුත්තේ අතහැරීමයි කියන වචනේ තේරුම ඒකයි. ඔබ අත්හරින්න ඕන පුජ්‍යලයා මිසක් අතහැරීම නෙවෙයි. ඒ උතුම් ආකාරයට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය ටික වෙලාවක් වඩන්න, ධර්මට අනුකූලව අනුගත කරගන්න තමන්ගේ ඥානනය ගුණය. ධර්මයට උනන්දුවත් තියෙන ඕන කෙනෙකුට ධර්මය දකින්න පුළුවන්. නමුත් කෙනෙකුට හිතාගන්න බැරි අය ධර්ම අවබෝධය කරගෙන තියෙනවා. තහම වයසට ගිහිලා කන් ඇහෙන්නේ නැති අය අවබෝධයට පත් වෙලා තියෙනවා. මොකන්ද ඒ අයගේ ජීවිතය තුළම අපි දැක්ක එකම කාරණේ? උනන්දුව. බලනකොට පැය 24ම බණ අහලා. හැබැයි අර වෙන වෙන බණ නෙමෙයි, ආර්ය ධර්මය. අවබෝධයෙන් දේශනා කරන ධර්මයේ කතා ප්‍රවෘත්ති නෙමෙයි, ඉතිහාස කතා නෙමෙයි. බණ කියලා කතා ප්‍රවෘත්තියක් අහලා වැඩක් නැහැ නේ. අධ්‍යාත්මයේ අවබෝධය පිණිස, ප්‍රත්‍යක්ෂතාවය පිණිස දේශනා කරන ධර්මයම ඇහුවා. ඒක තමයි ධර්ම අවබෝධයේ රහස. ඊළඟට ජීවිතයේ තියෙන අවසානයේ චූළු සුළු ප්‍රශ්න දෙක තුනක් තියෙන්නේ. හොඳට මේක කැටි වුණාම අනිවාර්යෙන් සාකච්ඡාවට ගෙනෙනවා. සාකච්ඡාවට ගෙනුන ගමන් උනන්දුවත් තියෙන කෙනාට දකින්න පුළුවන්. එනිසා ධර්මයේ යොදවන්න එකක්, ධර්මයේ යොදවන්න තමනුත් යෙදෙන්න, අනිත් අය ධර්මයේ යොදවන්න, මව්පියෝන්ට අහන්න සලස්සලා දෙන්න, මේ වැඩපිළිවෙලවල් තමනුත් යෙදෙන්න. මොකද මනුෂ්‍යත්වයේ ඉතරිය මේ පමණයි. කාලයෙන් අකාලිකත්වය කරා පිවිසීම, පුතඥ භාවයෙන් ලෝකෝත්තරත්වය කරා පිවිසීම, අන්ධකාරයෙන් ආලෝකය කරා පිවිසීම, අවිද්‍යාවෙන් විද්‍යාව කරා පිවිසීම, සංස්කාරක ලෝකයෙන් අසංකාරික වීම, වේදීත බවෙන් අවේදීත බවට පැමිණීම. දැන් සැපයි මොන සැපද තියෙන්නේ? අවේදීත සැප. නිවනේ සැපේ ඒකයි. කට්ටිය අහන්න පුළුවන් කොහොමද නිවන සැප වෙන්නේ? විඳින්න නැත්තම් සැප වෙන්නේ කොහොමද? විඳින්න නැත්තම් සැප තමයි විඳින්නේ නැති නිසා ඇතිවන සැප. විඳොත් විඳවන්නත් වෙනවා. විඳිනවා සහ විඳවනවා කියන්නේ දෙකන්නේ. විඳින්නේ නැත්නම් විඳවන්නේ නැහැ. විඳින්නේ නැත්නම් විඳවන්නේ නැහැ. කවුද විඳින්නේ? මම. විඳවන්නේ කවුද? ආයේ මම. අවිද්‍යාත්මක රිද්මය, මනසේ ගලාගෙන යන අවිද්‍යාත්මක රිද්මය චක්‍රය, පටිච්ච සමුප්පාදය, එකිනෙකට එකිනෙකට බැඳී බැඳී බැඳී බැඳී අවිද්‍යාත්මක චක්‍රය හැදෙන්නේ. ඒ චක්‍රයෙන් නිදහස් වෙනවා. භව චක්‍රයෙන් නිදහස් වෙනවා කියන්නේ ඒකට. මේ මොහොතේ භවයේ තියෙනවා. දැන් අපි හිතන්නේ භවයට තාම මම එකතුුන්නේ නැහැ. මම මැරිලා ගියාට පස්සේ තමයි භවයට එකතු වෙන්නේ කියලා. මේ මොහොතෙත් නේ තියෙන භවය. නිදහස් වෙනවා නම් මේ මොහොතේ භවයෙන් නිදහස් වෙන්න පුළුවන්. ගියාත්මෙ තිබුණොත් භවය, මේ ආත්මෙ තිබුණොත් භවය. මේ භවයක් නැහැ කියන එකට ලස්සන මේ අපේ වෙනත් ආගමිකේ කොඳ තර්කයක් ඉදිරිපත් කළා තිබ්බා. ලෝකේ ඉන්නේ පව් කරන මිනිස්සුද, පින් කරන වැඩියෙන් පින් කරන මිනිස්සුද කියලා අහනවා. එතකොට කට්ටිය කියනවා පව් කරන මිනිස්සු ඉන්නේ කියනවා. එහෙනම් මිනිස් ජනගහණය වැඩි වෙන්නේ මොකද? සත්ව ජනගහණය අඩු වෙන්නේ මොකද කියලා අහලා තර්කයක් ඉදිරිපත් කළා දේවා. බලාගෙන යනකොට ඉතින් මෝඩ තර්කයක් තමයි. ඒ වුණත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන් නේ. හැබැයි කකුල් දෙකේ ඔක්කොම මිනිස්සුયો නෙවෙයි. කකුල් දෙකේ ඔක්කොම මිනිස්සුયો නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නපු manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ කියන එක පෙන්නන්නේ ඒකයි. කකුල් දෙකේ ඔක්කොම මිනිස්සුયો නෙමේ, manuss තිරිසන්. manuss manuss manuss දේව, manuss යක්ෂ නේ, manuss පෙරේත ආදී කොටස් ඉන්නවා. ඒකට දෙන්න තියෙන උත්තරය තමයි කකුල් දෙකේ ඔක්කොම මිනිස්සු නෙමේ, manussයෝ නෙමේ. කුරුහරක් වගේ, කොටි වගේ, වලස්සු වගේ, සුනකයෝ වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ වගේම උදාරතර මිනිස් ගුණ තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ නිසා ඒ තර්කයේ කොට නගපු කෙනා මොන වගේ තත්වයක ඉන්නවද කියන්න බෑ. මනස උසස් වෙලා තිබ්බනම් ඒ ඇත්තන්ට මොනව හරි තේරෙන්න ඕන. ලබන භවයක්, ලබන සසරක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්න පුළුවන් මේ භවයේදී. කොහොමද ඒක ඔප්පු කරන්නේ? එයාට කියන්න ඕන ඔබට ලබන භවයක් නැත්තම් ඔබේ කැමැත්ත පරිදි නම් ඔය ඔක්කොම වෙන්නේ. එහෙම නැත්තම් ඔබේ දෙයියන්ගේ කැමැත්තට නම් ඔය ඔක්කොම වෙන්නේ. හරි දෙයියන්ට කියන්න දැන් මගේ මනස පැයක් මට මොකෝවත් මතක් නොවි තියන්න කියලා. තියන්න පුළුවන්ද? බෑ, කුඩු කුඩු ගානවා. එහෙනම් කියන්න දෙයියන්ට මට හීන පෙන්වන්න එපයි කියලා. බෑ, හීන වෙන්න. එහෙනම් මට තරහ යන්න එපයි කියලා කියන්න දෙයියන්ට. එහෙම නැත්නම් ඔබ හිතන්න තරහ නොයා ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. බය හිතෙන්නේ නැති වෙන්න මං හදන්න? බෑ. එහෙනම් කවුද බය එවන්නේ? ඔබේ ආත්මය. ඔබට පාලනය නැති තැන කවුද ඔබට තරහව එවන්නේ? කවුද ඔබව අසන්සුන් කරන්නේ? වරදක් කළාම ඔබවම කම්පාගෙන. දැන් වරදක් කරලා නැත්තම් වරදක් කරලා හරි බලන්න කොච්චර මනස කම්පාවට පත් වෙනවද කියලා. ඒ කරලා තියෙන කාම මොකද වෙන්නේ? මනස කම්පාවට පත් වෙනවා. වරදක් හැදෙන්න ඉතින් මොනවද කරන්න පුළුවන්නේ? කාගේ හරි සෙරප්පුවක පටියක් හරි කපලා දාන්න පුළුවන්නේ නේ. සෙරප්පු එනත අනුන්ගේ සෙරප්පු දෙයක් දැන දැන දාගෙන යන්න පුළුවන්නේ. වරදක් හැදෙයට කම්පාවට පත් වෙනවා. වරදක ස්වභාවය ඒක. තමාගේ චේතනාවෙන් වරදයි කියලා තේරෙන දේ තමයි වරද බවට පත් වෙන්නේ. හැබැයි ඒ පමණක් නෙමෙයි. මානව දහමක් අනුව තමන්ගේ තර්කයට හරි ගියාට ඒක මානව ධර්මයක් හැටියට හෘද සාක්ෂියට අනුකූලව වැඩ දියුණුත් මොකද වෙන්නේ? එයාට ඊට අනුරූපීව දෙයක් හම්බ වෙනවා. හැබැයි එයා ඒක වරදයි කිව්වත් වරද නෙමෙයි කියලා හිතුවත් එයාට එහා සමාන දෙයක් හම්බ වෙනවා. එතකොට ඒ කරන කෙනා කල්පනා කරන්න ඕන මෙච්චරයි. මේහා සමාන දෙයක් මටත් ලැබුණොත් මම බාර ගන්න කැමතිද? එච්චරයිනේ. මේහා සමාන දෙයක් මටත් ලැබුණොත් මම බාර ගන්න කැමතිද? එහෙම නැත්තම් එවැනි දේවල් කරන්න එපා. මොකද තමන් වරදයි කියලා හිතුවත් වරද නෙමෙයි කියලා හිතුවත් මනස ඒ විදියට ඒක මතකේ තියාගන්නවා. තියාගත්තට පස්සේ එයාගේ භාෂාවෙන් එයාට කතා කරනවා. ඒකයි කරන්නේ. ඒ නිසා ඔබ විඳින්න කැමති දෙයක් ඔබ කරන්න. ඔබ විඳින්න කැමති දෙයක් ඔබ අනුන්ට දෙන්න. ඔබ අහන්න කැමති දෙයක් ඔබ අනුන්ට කියන්න. ඔබ ලබන්න කැමති දෙයක් ඔබ අන් අයටත් ලබා දෙන්න. හැබැයි අහලා ලබා දෙන්න. නැත්තං ඉතින් අර අවුරුදු කාලෙට ප්ලේන්ටි පොනෝ වගේ තියේ නේද? කොයි ගෙදරට ගියත් අහන්නෙත් නැහැ. ප්ලේන්ටි එකක් ගෙනල්ලා අල්ලනවා. තාම විදේශ කීව ළඟ ওই තත්ත්වෙ නැහැ. ඒගොල්ලෝ අහනවා සීතල බීම එකක්ද බොන්න කැමති. ලංකාවෙත් ඉන්නෝ ඒ මට්ටමේ ගොඩාක් අය ඉන්නෝ. නමුත් බහුතරයක් ඉන්නෝ මුකුත් නැමේ ප්ලේන්ටි. එනල්ල ප්ලේන්ටි වුණොත් නැද්දන්නේ බොන්න ඕන ප්ලේන්ටි. චාලිත්‍රයට කෑම කනෝ, චාලිත්‍රයට තේ බොනෝ, චාලිත්‍රයට ආගම් අදහනෝ, චාලිත්‍රයට ජීවත් වෙනෝ, චාලිත්‍රයට මැරෙනෝ, චාලිත්‍රයට අවමගුල් උත්සව කරනෝ. මිනිස්සුගේ ජීවිත අතට අරගෙන නැහැ. තමන්ට තමන් පිළිසරණ කරගෙන නැහැ. දෙවියන්ට හරි කර්මයට හරි මිනිස්සුගේ ජීවිත බාර දෙනවා. දෙයන්ටවත් කරුණටවත් බාර දෙන්න එපා. තමන්ගේ ජීවිතය තමන් අතට ගන්න ඕන. මගේ බුදු පියාණන් වහන්සේ, අපේ බුදු පියාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ සම්මා සතිය වඩන්න කියලා. දැන් බලන්න ආනාපාන සති. එතකොට සම්මා සතියක් කියන එකක ඒක කියවෙන්නේ හුස්ම ඉහළ පහළ ගන්න සිහිය. නමුත් අපිට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න කියන්නේ සම්මා සතිය. එතකොට සම්මා සතිය කියන එක තියෙනවද හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය ඇතුලේ කියනවානේ. හරිනේ. ඊට පස්සේ අනිකුත් ආකාරයේ සති තියෙනවා. ඒ සතියන් වල තියෙනවද මේ සම්මා සති කියන එක කියවෙනවද? ඒ එකක්වත් තුනත් මේ සම්මා සතිය වැඩෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් අපි තාම පැහැදිලිව කියනෝ පිරිසුදු නොවු මාර්ගය හෙවත් විසුද්ධි මාර්ගය. ඒ සුද්ධි කියන්නේ පිරිසුදු බව, විසුද්ධි කියන්නේ පිරිසුදු නැහැ කියන එක. පිරිසුදු නැති මාර්ගය පොත තමයි සම්පූර්ණ අවුල් කරන්නේ. බුද්ධාගම විනාශ වෙන්නේ. දැන් මේ පොතේම නම තියෙනවනේ. ඒක දැන හෝ නොදැන හෝ කොහොම හරි එක් වෙලා. දැන් වීත රාගය කිව්වම රාගය නැති. වීත මෝහ කිව්වහම මෝහය නැති. සුද්ධි කියන්නේ පිරිසුදු, විසුද්ධි කියන්නේ පිරිසුදු නැති. ඒක ඇතුළේ තියෙනවා. ඒක ඉබේ වැටෙන්නේ. ඒක කාටවත් පේන්නේ නැති වෙන රහසෙන් ඒකේ ක්‍රියාදාමය තුළ තියෙන අර්ථය වැටෙනවා. දැන් තණ්හා විමුක්ති කිව්වහම තණ්හාව නැති කිරීම. භව විමුක්ති කිව්වහම භව නැති කිරීම. ජනතා විමුක්ති කිව්වහම ජනතාව නැති කිරීම. ඒක දැන හරි නොදැන හරි ඒගොල්ලෝ කරපු දේ හරි කෙරෙන දේ හරි ඉබේ වැටෙනව නම. ඉතින් බලනකොට නමේ අර්ථයවත් මිනිස්සු දන්නේ නැහැ. මේ ඒ විමුක්ති කියන වචනේ යොදන්න ඕන තැන තියෙනවා. දැන් අසුභාර්ථයකට විතරයි විමුක්ති යොදන්නේ. දැන් බලන්න භව කියන්නේ අසුභාර්ථය. භවය නිවන් දකින්න කෙනාට අසුභයන් මේක වලක් ඉන්න ඕන දෙයක්. තණ්හාව කියන්නේ සුභාර්ථයක්ද? අසුභාර්ථයක්. භව කියන්නේ අසුභාර්ථයක්. එතකොට ජනතාව කියන්නේ අසුභාර්ථයක්ද? නෑනේ. ජනතාව කියන්නේ සුභාර්ථයක්. සුභාර්ථයකට ඒක යොදන්න හොඳ නෑ. නිගනේ. විජය කියන්නේ ජයක් නොදෙනවා කියන එක කෙටි කරලා. ජයක් නොදෙනවා කියන එක විජය බවට පත් වෙනවා. මොකද්ද විජය කරන්නේ කියන එක එදෙන යුද්ධයක් නම් විජයග්‍රහණය කළාට කමන්නේ. ඒ කියන්නේ යුද්ධෙට ජය දෙන්නේ නැහැ. සාමයට ජය දෙනවා. නමුත් ජන විජය වෙන්න හොඳ නැහැ. ජනතාව එහෙම වුණොත් පරාජයටපත් වෙනවා. මේ අවුල්ෙන් අවුලට කියන්නේ එච්චරයි. ඉතින් භාෂා ශාස්ත්‍රය හොඳට දන්න අය මේ අපි වගේ නෙමෙයි. මේව පැහැදිලි කරලා දුන්නොත් එහෙම මීට වඩා තර්ක ගෙනලා දාලා මේක බොරුයි කියලා ඔප්පු කරයි. ඒ වුණාට මේව රහසෙන් බැලුවාම තියෙන අර්ථ මේවා. අපි නොදන්නව නෙමෙයි ඒගොල්ලන්ට තියෙන මේ ශාස්ත්‍රීය ඥානය. සංගුණු අර්ථ. අපි දාගෙන සංගුණු අර්ථ. දැන් සුභ අනාගතයක් හරිනේ. සුංකල බය ඇති. හෙට දවසක් ඇත්ත වශයෙන්ම ඇත්ත බයක් නැතුව මිනිස්සු ජීවත් වෙනවා. අර තණ්හාවේ කෙලවරක් නැති හින්දා හැමදාම ඉතින් අගහිඟකම් මිනිස්සුන්ට තියෙන මුණ රජියාවත් හොඳමද? නමුත් සුංකල බය ඇති අනාගතයක් තියෙනවා. ඒ වගේ ඇත්තට බලන්න හැමතැනම අපි වඩන තැන්වල තියෙනවද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තියෙනවද කියලා බලන්න. ඔබ වඩන දේ තුල ආර්ය ශ්‍රාණික මාර්ගයේ තියෙනවද? මම දකින එකම සීලය ආර්ය ශ්‍රාණික මාර්ගය. අනිත් ඒවා මම දකින්නේ සීල වෘත හැටියට. ආර්ය ශ්‍රාණික මාර්ගයේ සංවරය සීලය තමයි ආර්ය සීලය කියලා කියන්නේ. අරගොල්ලන්ගේ ආර්ය සීලය කියලා එක වෙනම එකක් තියෙනවා. ඔය ආජීව අට්ටමක සීල හරම මේවා. ඈ ඉන්ද්‍රිය සංවර සීල මේ කියලා ඒගොල්ලෝ ටිකක් දාපු ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සීලය ආර්ය ශ්‍රාංග මාර්ගයේ සීලය. ආර්ය ශ්‍රාංග මාර්ගයේ තමයි ශික්ෂණය ඇති කරගන්න ඕන. මොනවද කරන්නේ? දෘෂ්ටි වලින් ඉවත් වීමේ ශික්ෂණය. දෘෂ්ටි වලින් ඉවත් වීමේ ශික්ෂණය ඇති කර ගන්නවා. දැන් බලන්න මේ ලස්සනට මේ තේ මේ සම්මා කියලා කියන්නේ සීලය. මේ පැත්ත තියෙන මේ අටම අපි ළඟ තියෙනවා. මේ අට සීලයට ඇඳ ගන්න ඕන. එහෙම නැත්නම් සම්මයක් ගුණයට සම්බන්ධ කරන්න ඕන. කියන්නේ දෘෂ්ටි වලින් පිරිච්ච මිනිස්සු, සංකල්ප වලින් පිරිච්ච මිනිස්සු, වචනවල රැඳිච්ච මිනිස්සු, විවිධ ක්‍රියාකාරකම් වල ජීවන ස්වභාවයන් තුල, උස්සාහයන් තුල, සිහියවන් තුල, සමාධීන් තුල ජීවත් වෙන මිනිස්සු. සම්මා කියන ගුණයෙන් පුරවාලන්න ඕන. දැන් මේ දිට්ටි සංකප්ප කියන පැත්ත මං කොටු කළා, කොටුවක දාලා මේ සම්මා කියන ගුණේ විවෘතව විශ්වීය ධර්මයක් හැටියට නිදහසේ තිබ්බා. එනිසා මොන භාවනාව කළත් බලන්න මේ ගුණේ වැඩෙනවද? මේ ගුණේ වැඩෙන්නේ නැත්තම් ඒ භාවනාව වැඩක් නැහැ. අපිට වැරදුනා, ඉතිහාසයේ කවුරු හරි වැරද්දුවා. ඒ වරද්දපු නිසා ඒ වරද හරියකට අරගෙන ඊට පස්සේ වරද සත්‍යයක් හැටියට අරගෙන කොච්චර ගැහුවත් ස්ටාර්ට් නොවන වාහනයක් තල්ලු කර කර ඉන්නවා. ප්ලග් ගලවලා පෙට්‍රෝල් මේවා ෆිස්ටන් ගලවලා ඔක්කොම ගලවලා අපි තල්ලු කරනවා, දානවා, ගහනවා වදින්නේ. ඇයි? ඇතුලේ කෑලි නැහැ. ඇතුලේ ප්ලග් සෙට් එක ගලවගෙන ගිහිල්ලා ෆිස්ටන් එක නැහැ ගලවන් ගිහිල්ලා අපි ගැව්වට ස්ටාර්ට් වෙයිද? අපි ඉතින් හිතාගෙන ඉන්නවා මේක ගැහුවොත් ස්ටාර්ට් වෙනව කරන් කරන් තල්ලු කරන් තල්ලු කරන්න. අපි ඔක්කොම තල්ලු කරනවා මේ තියෙන බුද්ධ ආගම. හාමුදුරු කියන ගිහියන්ට නිවන් දකින්නලු. ගියෝ කියනවා අපි දාන දෙන්න හාමුදුරු නිවන් දකින්නලු. හාමුදුරු නිවන් දකින්නේ නැහැ. ගියෝ නිවන් දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා ලොකු පෙරහැරක් කරමු කියලා වටේම තියෙන කැලේ ඉන්න අලිටිය ගෙනල්ලා දාලා පෙරහැරක් කරනවා. ඒක නෙවෙන්නේ. දැන් මං අහුවා එක පෙරහැරකට කීයද වේදම කියලා. කෝටි 5යි. ඉතින් මොකට මෙහි රටේ ගෘහ සේවිකාව වෙනවද මේ අම්මලා? අලිනාවන්න දීලා දුප්පත් වෙනවනේ. මේ දුප්පත් වෙන්නම හේතුව පින්කම් නමින් වැඩි හරියක් ගොංකම් කරන නිසා. චාලිත්‍රයට කන නිසා, චාලිත්‍රයට කන්න දෙන්න නිසා. පින් සිද්ධ වෙන්න කනෝ, පින් සිද්ධ වෙන්න කන්න දෙනෝ. මිනිසුන්ට ආදරේ නැහැ. හාමුදුරන්ගේ බඩ පිරෙන්න කන්න දෙන්නේ නැහැ. චාලිත්‍රට කන්න දෙනවා. කන්න කැමති දේ අහලා දෙන්නේ නැහැ. ඉතින් දෘෂ්ටි වලින් පිරුණාම හැමදාම ඔබ දිය කරන්න දෘෂ්ටි. දිට්ඨිංච අනුපගම්ම සීලම. ඉතින් මේක කියන එක ඒක කියනවනේ නේද? දෘෂ්ටි නොගැනීමේ සීලය. මේ වෘත සීල මන් දන්නේ නැහැ බුදුහාමුදුරු කිව්වද කියලා කිසිම තැනක බුදුහාමුදුරු 500 සමාදන් කරවන්නේ නැහැ සූත්‍ර දේශනාවකට කලින්. ඇයි? ඒක බුද්ධ ආගමක් නෙමෙයි 500. මේ මැරෙන්න හදනව, හබීල මැරෙනව, මොනවද ගිනිතියම් මැරෙනව, මේ පන්සිල් සුරකින සමාජයක් කියලා. බොරුවක් කියන්න ඕන තැන බොරුවක් කිව්වේ නැති වුණොත් මිනි මැරෙනවා. රටක් අවුල් වෙනවා. ඒ නිසා බොරුවක් කියන්න ඕන තැන බොරුවක් ඒකාන්තයෙන්ම කියන්න. ලොකු හීතලකින් ගැහෙන ඔය එංගලන්තේ, රුසියාවේ වගේ ගිහිල්ලා අම්ම කෙනෙකුට බ්‍රැන්ඩි ටික මොනව හරි බ්‍රැන්ඩිද මන් දන්නේ, විස්කිද මොනවද හරි බොනවා ඔය ඇඟ රස්නේ වැඩි කරගන්න. අනිවාර්යෙන් සුරාව ටිකක් ගන්න ඕන තැන ගන්නම ඕන. ගත්තේ නැතුව මොකද වෙන්නේ? මැරෙනවා. ඉතින් ගමනක් යද්දි හොට් ප්ලේට් අනම්මනම් අරයි යනවාද? කාර් එක මගදි කැඩෙනවා. යන්න බැරි වෙනවා. සීතලේ හිර වෙනවා. ඒ උඩ තියෙන දෙයක් මොනව හරි අරගෙන ඇඟරත් කරගන්න. එතකොට ඒක ඖෂධයක්. එතකොට සීල වෘතවල ඉන්න වැඩිම පිරිස, මිත්‍යා දෘෂ්ටියන් වල ඉන්න වැඩිම පිරිස කිව්වොත් බෞද්ධයෝ. බෞද්ධයෝ මහා බ්‍රහ්මයේ පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. බෞද්ධයෝ සක්‍රදේවේන්ද්‍රයේ පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. දැක්කද? නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මය දකින්න බැරි දේවල් නෙමෙයි. සාන්දීට්ටිකෝ දකින්න පුළුවන් දේවල්. ඉතින් අනිත් මිනිස්සු එහෙනම් අල්ලා දෙයියෙක් විශ්වාස කරන එකට, ගෝඩ් කෙනෙක් විශ්වාස කරන එකට බෞද්ධයන්ට බනින්න බෑ. ඇයි? බෞද්ධයෝ ග්‍රහා බ්‍රහ්මී, ගටිකාර බ්‍රහ්මීක් විශ්වාස කරනවානේ. අහසින් ආපු මිනිස්සෙක් නන් නෙමෙයි. අර බ්‍රහ්මීක හිටියා. මේ පළාතේ බ්‍රාහ්මණ වංශිකයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට උදව් කළා. එයා මේ අහසින් ආපු පුජ්‍යලයෙක් නෙමෙයි. බ්‍රාහ්මණ වංශයක්නේ. ඒ වංශි මිනිස්සු උදව් කළා. එතකොට අපි ළඟත් තියෙනවා මේ මිත්‍යා. සාන්දීප්තික නො වූ සංකල්ප හැම දෙයක්ම මිත්‍යා සංකල්ප ගණයට වැටෙනවා. ප්‍රත්‍යක්ෂ නො වූ නොදකපු දේවල් හැම දෙයක්ම නොදැක්ක සංකල්ප. නොදැක්ක විශ්වාස වචන. එසම් බුදුරජාණන් වහන්සේගේ භාවනාව අපි හරියටම අඳුන ගන්න ඕන විදර්ශනා භාවනාව. හැබැයි විදර්ශනා භාවනාවේ කියලා අර තියෙන පිළිකුල් භාවනාවල් නෙමෙයි විදර්ශනා භාවනාවේ කියලා කියන්නේ. කය දිහා බලල වැඩක් නැහැ. මොකද කයත් එක්ක කිසිම ප්‍රශ්නයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ මනසත් එක්ක ප්‍රශ්නයක්. කෑලි වටේට එල්ලගෙන හිටියයි කියලා වැඩක් නැහැ. ඈ ඈ එහෙනම් ඉතින් අර මෝචරී මිනිස්සයා නියම කර්මස්ථානයක් වඩන මිනිස්සෙක්නේ. වෛද්‍යවරු කියන්නේ එහෙනම් නියම විදියට කර්මස්ථානයක් වඩන මිනිස්සෙක්නේ. හැමදාම කෑලි කප කපා කෑලි කප කපා බලනවා දකින්නවා. වැඩක් තියනවාද? ඒව පිළිකුල් කියලා දකින්නලු. එහෙම නැත්නම් ඒව සුබයි කියලා. පිළිකුල් කියලා දැක්කත් සුබයි කියලා දැක්කත් නිවන් දකින්න බෑ. මනසේ ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව. ඒ නිසා මනසයි විදර්ශනා කරන්න ඕන. මේ ශරීර කෑලි නෙමෙයි. මනස විදර්ශනා කරන්න, තමන් දිහාවට හැරෙන්න. පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක මොකද්ද කියලා අඳුනගන්න. දුක්ඛ සමුදය මේක හැදින්නේ කොහොමද කියලා අඳුනගන්න. මේක නිරෝධ වෙන්න, මේට නිරෝධ ඇති කරගන්න මාර්ගය හඳුනගන්න. දුක මොකද්ද? පංචස්කන්ධේද? නැහැ. උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය කියන එක මේක හොයාගන්න බෑ. හරි මේ තේරුම් ගන්න බෑ කියලා මේ කලබල වෙන්න එපා. ඔබට මේ නිතරම දැනෙන මනස හිත තමයි ඔය කතා කරන්නේ උපාදානස්කන්ධය කියලා. බරක් හැටියට දැනෙන්නේ, වේදනාව පිච්චෙන්නේ, දැවෙන්නේ, බය වෙන්නේ, ඒක තමයි උපාදානස්කන්ධය. ආයි වැඩි දුරට යන්න එපා. මට තාම උපාදානස්කන්ධය තේරුම් ගන්න බෑ කියලා හිතන්න එපා. මේ හැම මොහොතෙම පරිහරණය කරන්නේ මොකද්ද? උපාදානස්කන්ධය. ආයි දුර ඈත යන්න ඕනේ. මම නිදහස් වෙන්න ඕන මොකද්ද? මේ පරිහරණය කරන මේ මොහොතේ මනසින්. කොහොමද නිදහස් වෙන්නේ? ආහාරය වළක්වන්න ඕන. මනෝ සංචේතන ආහාර හැමතිස්සෙම සැපේනකොට උපාදානස්කන්ධේ ජීවත් වෙනවා. දැන් මේ ඉදිරියේ තියෙන මේ පහන දැල්වෙන්නේ ඒකට අවශ්‍ය කරන තෙල් තියෙන තුරු. තෙල් අවසන් වෙච්ච ගමන්ම පහන නිවි යනවා. ඔබත් ආහාරයේ සපනන තුරු, වේදනා ආහාර සපේන තුරු, රූපේ ආහාරයක් කරගන්න, වේදනාව ආහාරයක් කරගන්න, සංඥාව ආහාරයක් කරගන්න, විඥානය ආහාරයක් කරගන්න. ඒ ආහාර දෙනතුරු මොකද වෙන්නේ? අරය හැදෙනවා. මේක කලින් තේරුම් කරගන්න ඕනේ. මේක පිළිපදින්න කරන්න හරිය මෙහි කලබල වෙන්න එපා. දැන් ගත්ත ගම එකපාරට හා මේ තියෙන්නේ බයිසිකලේ කියලා දඩිබිඩි ගහලා ඕක පදින්න යන්න එපා. ඉස්සෙල්ලා ඉගෙන ගන්න මේ ඉස්සරහා බ්‍රේක් එක, මේ පස්සේ බ්‍රේක් එක, මේක පැඩල් එක, මේක හැන්ඩල් එක, මේක සීට් එක කියලා, මේක රෝද ටික කියලා අඳුන ගන්න ඕනේ. දැන් වාහනයක් පදවන්න ගියත් එහෙමයි. දැන් අපි අයිට හරි හදිසිටක් ගන්න. හා මේ වාහනයක් ඉක්මනින් එලවන්න ඕන. කලබල වෙන්න එපා. ඉස්සෙල්ලම මේක තේරුම් ගන්න, වටහා ගන්න. මොකද පළවෙනි දර්ශනඥානය පහළ වෙන තුරුම භාවනාවක් නෑ බුදුදහමේ. සම්මාදිට්ඨික ඥානය පහළ වෙන තුරුම භාවනාවක් නෑ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ධර්ම තුන පහ වෙන තුරුම භාවනාවක් නෑ. ලෝකෝත්තර සමාධිය උදා කර ගන්න තුරුම, සම්මාදිට්ඨිය උදා කර ගන්න තුරුම භාවනාවක් නෑ. ඒ ලෝකෝත්තර සමාධිය දැක්කට පස්සේ තමයි භාවනාව ආරම්භ වෙන්නේ. මොකන්ද? අර මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය, චේතෝ විමුක්තික ධර්මය හැකි විදියට දවසි පුරුදු කරනවා. ආසේවිතා, භාවිතා, බෞලීගතා. වෙන වෙන දේවල් ගැන කල්පනා කරන්න යන්නේ නැතුව ලෝකෝත්තර සමාධිය තුල පිවිසලා ඉන්නවා. ලෝකෝත්තර සමාධියට නිකම් මේ අවශ්‍යතාවයට පිවිසෙන්න බෑ. බාහිර මේ දේවල් අපි යම් තා දුරට මනසින් ඉවත් කළාද ඉබේට ලෝකෝත්තර මේ සමාධියට සමවදින්නේ, මේ උවමනාවෙන් සමවදින්න බෑ. බාහිර මේ මුල් අල්ලගෙන ඉන්නවනේ එහෙ සමවදින්නේ. බාහිර මුල් අතහැරලා දාලා තියෙනවනම් ඉබේටම එතෙන් සමවදිනවා. ඉබේට ලෝකෝත්තර සමාධියට සමවදින්. පුජ්‍යලත්යට සමවදින්න බෑ. උවමනාවට සමවදින්න බෑ. සියලු උවමනාවල් දුරු වෙන තරමට තමයි ඒ තුල ඉහළට වැටෙන්නේ. මනසින් යුතුයකම යුතුයකමක් හැටියට කරන්න, වේලාවට ඒ කාර්යයන් කරන්න. දැන් මේ නාන එක යුතුයකමක්. ශරීරයට කරන යුතුයකම. ආහාර පාන ටික මේ ශරීරයට දෙන එක ශරීරයට දෙන යුතුයකමක්. බෙහෙත් හෙට් ටික දෙන එක ශරීරයට කරන යුතුයකමක්. අනිත් අයටත් ඒ ගරුසලකෙලි දැක්වීම යුතුයකම. මනසින් අශේෂ විරාග නිරෝධෝ කිසිවකට නොඇලෙන සියල්ලගෙන්ම නිරෝධයි. ශේෂයකටවත් බැඳිලා නැහැ. මොනවද ශේෂය හැදෙන්නේ? හැදුනොත් හැදෙන්නේ ශේෂය මොනවයින්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින්. ආයි ඊට වැඩි දෙයක් නැහැ. මොන අභිධර්මයෙන් කොයි පැත්තෙන් පෙරලලා ගියත් ඔය පහට තමයි එන්නේ. මොන චිත්ත වීතියක් කරහා ගියත් මේ උපාදාන ස්කන්ධයෙන් තොර චිත්ත වීතියක් නැහැ. ඈ මොන හැඩේ මානසිකත්වයක් වුණත් මේ උපාදාන ස්කන්ධයෙන් තොර හැඩයක් නැහැ. එදෙන්ට පිවිසෙන්න හැමතිස්සෙම මේ ධර්මයත් එක්ක තමාව පූර්ණත්වයටපත් කරගන්න. තමන්ම සම්පූර්ණ කරගන්න. දැන් මේක දැනුමට ඉගෙන ගන්න දෙයක් නෑ. මේ කියනකොට එවලෙවලෙම වෙනස් වෙන්න. අහනකොට එවලෙවලෙම වෙනස් වෙන්න. ඒකට කියනවා ධම්මානු ධම්මපටිපatti කියලා. ධර්මයට අනුව ධර්මයේ ටක්ටක් ගාලා ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් තමන් ගැලපෙනවා. ගැලපිලා ගැලපිලා හැඩ ගහනවා. එහෙම ගලප ගන්න කෙනෙකුට තමයි එක වරකම තමන්ගේ අර අවසාන දෘෂ්ටිය අතුරු කිරීමෙන් මේ කයෙන් නිදහස් වූ ලෝකෝත්තර ඥානය උදා කරගන්නේ. එතන ඉඳලා යාට වෙනම ඇසක්, වෙනම ඥානයක් පහළ වෙනවා. වෙනම වින්දනයක් පහළ වෙනවා. අවේදිත ගුණෙන් නිරෝධ සාගත ස්වභාවයෙන් ඥානයකින් නෙමෙයි යා බලන්නේ, විමුක්ති ඥානයෙන් බලන්නේ. දර්ශනයකින් නෙමෙයි යා බලන්නේ, විමුක්ති දර්ශනයකින් බලන්නේ. මොකද්ද මේ විමුක්ති කියන්නේ? දැන් විමුක්ති දර්ශනේ වුණාම දර්ශන නැති කියන අර්ථය ගොඩ නැගෙනවා. ඈ විමුක්ති ඥානය කියලා කියන්නේ මොකද? ඥාන කියලා කියන්නේ එක එක සංකල්ප. එතකොට විමුක්ති ඥාන කියන්නේ ඥාන නැතුව බලනවා. මොනවත්ම ඥානයකින් බලන්නේ නැහැ. ඒකනේ කිව්වේ බුදුරජාණන් මං ඔය කිසි කෙනෙක් නෙවෙයි. මං සම්මා සම්බුද්ධ කෙනෙක්. මම බුද්ධි කරගෙන නැහැ කිසිවක්. මං කිසිම බුද්ධි කරගත්ත කෙනෙක් අරහත් ශාස්ත්‍රවරු වගේ කිසිම තර්කයක් බුද්ධියක් මගේ ඇතුලේ නැහැ. මං සම්මා සම්බුද්ධ කෙනෙක්. අපි අය කියන මේ තනියෙන් අවබෝධ කරගත්ත නිසා වෙන සම්මා සම්බුද්ධ කියලා එහෙම කතාවක් නෙමෙයි මේක කියන්නේ. එතන කියන්නේ කිසි දෙයක් බුද්ධි කරගත්තේ නැහැ කියන එක. එනයි තේ සම්මා දිට්ඨි කියන්නේ මේ තනිව අවබෝධ කරගත්ත නිසා කියන කතාවක් වෙන්නේ නැහැ. ඒ වැරදි නිර්වචන. පැමිණලා තියෙන අවබෝධයට ගන්න බැරි නිත්‍යයකට හේතුව මිත්‍යාත්මක අයම මිත්‍යා පඬිවරුන්ම නිර්වචනය කරපු නිසායි. පුතඥයෙකුට දුන්නොත් ඉතින් පුතඥයා මහාචාර්යවරයාගේ දේශනේ ඩ්‍රයිවර් උන්හේ කළා වගේ තියෙන්නේ. අහලා තියෙනවනේ නේද මහාචාර්යවරයෙක් දවසක් අසනීප වෙලා ඩ්‍රයිවර් යවලා ඒකට ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඩ්‍රයිවර් බල්ලකවලු පේපර් එක බල්ලකවලු ඉතින් සර් මාත් මේවා හැමදාම දකින්නේ මටත් පුළුවන් කවලු මේක කරලා එන්න. එයිසනේ මේ ටික කියලා එන්න. දැන් සමහර අය කියන ඕක මෙහිමයි මෙහිමයි මෙහිමයි කියලා සමහරලාට කියනවා. දැන් අවබෝධයටපත් නොවි හිතනවා දැත්තම තමයි හරි දෙයම තමන්ගේ මුවින් කියවෙනවා කියලා නෑ. අවුල් සහගත අපිරිසුදු ජලය තමයි කියන්නේ පිට වෙන්නේ. අපිරිසුදු දෙයක් ප්‍රත්‍යක්ෂ වුණොත් පමණයි පිරිසුදු දෑම හරි දෙයම යට කියා ගන්න හැකියාව ලැබෙන්නේ. නැත්තම් එතකම්ම මොකද කරන්නේ? ධර්මී කියලා එයා හිතාගත්ත විදිය කියනවා. දැන් මම මොන සංකල්පයක් දරලා කියනවද නැද්ද කියලා දන්නේ නැතුව ඒගොල්ලෝ ඒක වැරදි සංකල්පයක් අරගෙන කියනවා. එතකොට සමහර අය කියන ඔබ වහන්සේ අහවල් තැනදී මෙහෙම දේශනා කළා කියලා. ඉතින් මං අහන කොහෙද දේශනා කරේ? මම එහෙම එකක් කියලා නැහනේ. නැහන ඔබ වහන්සේ කියලාම තියෙනවා කියලා. ඉතින් මං කියන නැහනේ මං එහෙම එකක් කිව්වේ නැහනේ. බලනකොට මේ වෙන විදියක සංකල්පය කරලා අය ඒක. ඉතින් මං කියනවා මම ඒක නෙමෙයි තෙන්දි කිව්වේ. වෙන දෙයක් කියන්න මං ඒක පාවිච්චි කරේ. ඔය ඔබ කියන එක නෙමෙයි මම කිව්වේ. එහෙම සිද්ධ වෙන්නේ නැද්ද? වැරදි විදියට අවබෝධ කර ගැනීම. එහෙමත් ඉන්න ඔබේ ජීවිතෙත් මිනිස්සු ඉන්නවවිලා මේ අහවල් මිනිහා හරි මෝඩයි නේ කියලා අහනවා. කියලා කියනෝනේ නිකම්ව. කිව්වොත් එහෙම එයා මනිත් මිනිහට ගිහිල්ලා කියනවා මේ අන්න ඔයා මෝඩයි කියලා අරයා කිව්වා. දැන් දවසක් එහෙම මටත් දෙයක් වුණා. ඒ මිනිස්සයා ඇවිල්ලා ඇත්තද මට මෝඩය කියලා බැන්නද? මං කිව්වා මං නෑ. එයා තමයි කිව්වේ ඔයා මෝඩයි කියලා. මං කිව්වේ කියලා විතරයි. කියලා කිව්වා. එහෙම සමාජයයි ඉන්න. ඈ මිනිස්සු කොටවන්න, අවුල් කරන්න. හැබැයි ඉතින් අපි දැනගත්ත වෙලාවසරි මේ මුදල ඒ වගේ කෙනෙක් කටු උත්තර දීලා අරගෙන ගිහිල්ලා ඒ මිනිස්සෙම එහා පැත්තට කියන. නිවැරදි අවබෝධය ලබන්න. නිවැරදි අවබෝධය කියලා කියන්නේ හරි වැරදි දෙකම නැත්තම් යම් අවබෝධයක ඒක තමයි නිවැරදිම අවබෝධය. නිවැරදිම සංකල්පය ලබන්න. වැරදි කියලා කිසි පැත්තක නැති. දැන් අපි ගොඩාක් වෙලාවට එක පැත්තක වැරද්ද තීද්දි තමයි තව පැත්තක හරි තෝරගන්නේ. ඒ කියන්නේ අර වැරද්දත් අර පේන මායිමේ යාට තියෙනවා. හරි දේවල් ලෝකේ යම් තා දිනෙත් දන්නවද? ඒ තරමටම එයා වැරදි දේවල් දන්නේ නැද්ද? දන්නවා. වැරදි දේවල් යම් තාක් දන්නවද එයා? හරි දේවල් ඒ තරමට දන්නේ නැද්ද? දන්නවා. මොකද හරි බෙදන්නේ වැරද්දෙන්, වැරද්ද බෙදන්නේ හරි දෙයින්. එතකොට සම්මා සංකප්පය තුළ හරි වැරදි දෙකම ඒ කොන් දෙක පේන්නේ. ඒ ද්වාකාරයේ පේන්නේ. හරි වැරදි දෙකම ද්වාකාරයේ පේන්නේ. දැන් මේක තේරුම් ගන්න බැරි කෙනෙක් හිතන්නේ මොකන්ද? මේ අපි කියන බණ නෙමෙයි නෙමෙයි විකෘතියක්. ඇත්තටම ඇත්ත. පුතඥයා ඉන්න දේ තන නෙමෙයි මේ කතා කරන්නේ. පුතඥයාට වඩා වෙනස් ස්වરૂපයක වෙනත් තැනක තියෙන දෙයක්. ඒ නිසා පුතඥේකුගේ වාහනේට මේ ටයර් හරියන්නේ නැහැ. මේවා මේ ලොරි බස් වලට දාන ටයර්. ඕගොල්ලොන්ගේට ඕන අර 3 wheeler ටයර්. පොඩි ඒවා. මේක ලොකුයි. ඉතින් මේ මේ බස් වල තියෙන ටයර් 3 wheeler එකට හයි කරන්න ගියාම යකෝ මේක හයි කරන්න බෑනේ මේක කියලා කියනවා. එතකොට කියනවා මේ ටයර් එක විකෘතියක්. ඈ මේ දේශනේ විකෘතියක් කියලා. ඒකට හේතුව වාහනේ වෙනස් කරගන්න ඕන ලොකු ටයර් එකක් හයි කරගන්න නෑ. ටයර් එක නොගලපුනේ කියලා ඒ ටයර් එකේ දෝෂයක් නෙමෙයි තමන්ගේ රිම් එකේ වාහනේ දෝෂේ. ඒ කියන්නේ මේ උසස් ධර්මයක් ගන්න උසස් ඥානනයක් තියෙන්න ඕන. උසස් වාහනයක් ඕන. එහෙම නැතුව බෑ. මේකේ පරිමාව විශාලයි. දැන් අත දිගු කර මොඩියෝ මෙහෙම අත ගාලා බලලා කියන ඌව හමුකුත් නැහැ නේ උඩ. හැබැයි තව ඒ අත අඩි 5ක් ඉස්සුණා නම් ඒ මිනිහෙට සිවිලිම අහු වෙනවා. අහු වෙනවද නැද්ද? අහු වෙනවා. හැබැයි එයාගේ අතේ සීමාවෙන් එයා බලලා කියන නෑ මේක කිසි තේරුමක් නෑ. ඒ වගේ මේ ධර්මයේ ඔබට එකවර හසු නොවුනට තා පොඩ්ඩක් ඔබ උස් වෙලා ඈ තා පොඩ්ඩක් වීරේ මේ ධර්මයට අහුන්カン දෙන්න. එතකොට ඔබ දකින්නට වැඩි දෙයක් දැක ගන්න පුළුවන්. අවබෝධ කර ගන්න පුළුවන්. මොකද හේතුව මේ වචනවල කිසිම ඇත්තක් නැහැ. දැන් මේ වචනවලින් මෙහා අපි කතා කරන දේවල් ඔක්කොම එක එකනට යම් යම් කරුණු වැදුනත් ඒ දෘෂ්ටිගතව ඉන්න නිසා දැන් මට නම් දැන් මේ මේ කියන දේ බොරුවක් කියලා කිව්වොත් මට රිදෙන්නේ නැහැ. ඇයි ඒ? අපි මොම්නේ වැඩේ පටන් ගන්න මේ කියන්නේ පච කියලා. මේ මා කියන්නට මේ සෝදානම් වන්නේ බොරු කියලා පටන් ගන්න එකයි. ඒ පරම සත්‍ය ප්‍රකාශ කරන විදිය ඒකයි. බොරුවක් නිසා නෙමෙයි පරම සත්‍ය. ඒ කියන්නේ වචනේ ඉක්මවා යන පරම සත්‍ය බැවින්ම අපිට මේ වාචික ස්වභාවයේ අගයක් තියන්න බෑ. ඒතකොට වාචික ස්වභාවයේ තියෙන සියල්ලටම අපිට කියන්නේ මොකද වෙන්නේ? බොරුවක්. දැන් මේ බොරු ඔක්කොම හලන්න මේ වචන ඔක්කොම හලන්න තමයි මේ කතා කරන්නේ. එහෙම නැතු වචනයක් ඔබ තුල රිංගවන්න දෘෂ්ටියක් ඔබ තුල රිංගවන්න නෙමෙයි. වචන ඔක්කොම හලන්න වචන පාවිච්චි කරනවා. ඈ දෘෂ්ටි ඔක්කොම හලන්න මේ වචන වලින් ගොඩනැගෙන සම්මා දිට්ඨිය උපකාරක වෙනවා. වචන වලින් ගොඩනැගෙන්නේ මොනවද? දෘෂ්ටි. වචන වලින් ගොඩනැගෙන්නේ මොනවද? සංකල්ප. වචන වලින් ගොඩනැගෙන්නේ මොනවද? වචන. වචන වලින් ගොඩනැගෙන්නේ කම්මන්ත. වචන වලින් ගොඩනැගෙන්නේ ආජීව. වචන වලින් ගොඩනැගෙන්නේ වායාමයක්. වචන වලින් ගොඩනැගෙන්නේ යම්කිසි සතියක්. වචන වලින් ගොඩනැගෙන්නේ යම්කිසි සමාධියක්. දැන් ඔබ නිදහස් වෙන්න ඕන මොකෙන්ද? දිට්ඨියෙන් නිදහස් වෙන්න. එතකොට සම්මා දිට්ඨික වෙනවා. දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕන. සංකල්පවලින් නිදහස් වෙන්න. එතකොට ඔබ සම්මා සංකප්ප වෙනවා. වචනවලින් නිදහස් වෙන්න. එතකොට සම්මා වාචාවට ඔබ එනවා. කම්මන්තවලින් ක්‍රියාකාරකම්වලින් නිදහස් වෙන්න. එතකොට ඔබ සම්මා කම්මන්ත වෙනවා. ආජීවවලින් සංස්කෘතියෙන් නිදහස් වෙන්න. එතකොට ඔබ සම්මා ආජීවයට පත් වෙනවා. උත්සාහයෙන් ඔබ ඉවත් වෙන්න. එතකොට සම්මා වායාමට එනවා. සතියෙන් ඔබ නිදහස් වෙන්න. සිහියෙන් ජීවත් වෙනවයි කියන එකක් තියෙනවනේ ඔයගොල්ලෝ. ඒකෙන් නිදහස් වෙන්න. එතකොට සම්මා සතියට එනවා. සමාධිය නිදහස් වෙන්න. එතකොට සම්මා සමාධියට එනවා. තනිකර විකෘතියක් නේද? මේකට විකෘතියයි නෙමෙයි කියලා කිව්වොත් තමයි බුදු වෙන්නේ. දැන් විකෘතිය කියලා කිව්වට කමන්නේ. විකෘතිය නෙමෙයි කිව්වොත් තමයි බුදු වෙන්නේ. තනිකර විකෘතියක්. හැබැයි මේ විකෘතිය හරිම රසවත්. හරිම ප්‍රබුද්ධයි. හරිම විශිෂ්ටයි. සමාධියෙන් නිදහස් වුණාම පුදුමයි. සතියෙන් නිදහස් වුණාම හරිසු. සිහිය නේ. මොනවද සිහිය කියලා ඔබට තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥානවල සිහිය ඔබට තියෙන්නේ. සම්මා සතිය නෙමේ. ඉතින් අර පංච උපාදානස්කන්ධයේ සිහිය වඩලා වැඩක් තියනවද? වැඩක් නැහැ. පංච උපාදානස්කන්ධයේ Nirodhe සිහිය වඩන්න ඕන. ඈ හැරෙන හැටි බලන හැටි මේ හුස්ම ගන්න හැටි සිහිය පවත්වල වැඩක් වෙන්නේ නෑ. ඒවයි ප්‍රතිඵලයක් නැහැ කියලා මම කියන්නේ. ඒවයි හොඳ සුබ ප්‍රතිඵල තියෙනවා. කායික ප්‍රතිඵල, යෝග ව්‍යායාම වල එහෙම හරි හොඳ දේවල් තියෙනවා. හරියට කරන්න හොඳ ප්‍රතිඵල තියෙනවා. හැබැයි මේ නිවනත් එක්ක සම්බන්ධයක් නෑ. දැන් ආහාර ගන්න එකේ නිවනට ප්‍රතිඵලයක් නෑ ඉතින්. නමුත් ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් නැද්ද? තියෙනවා. ඇඳුම් ඇඳීමේ මේ මේ මේ ශරීරයේ මේ නිවනට ප්‍රතිඵලයක් නැහැ. ඒක ප්‍රතිඵලයක් තියෙනවා. නිවසේ ප්‍රතිඵලයක් නැහැ. නිවනට ගහක් මුල හිටියන් නිවන් දකින්න පුළුවන්. නමුත් නිවසේ ප්‍රතිඵලයක් තියෙන එක වෙනම එකක්. අපි මේ කතා කරන්නේ නිවනට අදාළව. එතකොට කෙනෙක් ළඟ නැත්තම් සමාධිය, යා ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ. සමාධියක් නැහැ එයා ළඟ. තන කෙනෙක් හිතන්න පුළුවන් සමාධියක් නැත්නම් එයා හරි ව්‍යාකූල කෙනෙක් නේ. ව්‍යාකූල කෙනෙක් ළඟ තියෙන්නෙම සමාධිය. තේරෙනවනේ? ව්‍යාකූල කෙනෙක් ළඟ තියෙන්නෙම සමාධිය. එක දෙයකට කල්පනාව ගිහිල්ලා අනිත් දේවල් අමතක වෙලා. ඊළඟට සිහිය තියෙන කෙනෙක් ළඟ තියෙන්නෙ මොකද්ද? සිහිය කියන්නේ අර වැඩි වෙලා සිහිය අර එකකට රැඳිලා නැහැ. විවිධ කරුණවල සිහියවල් ගොඩායි. සිහියවල් ගොඩාක් පැතිරිලා. එතකොට නැති වෙන සිහියකුත් තියෙනවා. ඒ සිහිය නෙමෙයි මේ කතා කරන්නේ. කිසිම දෙයක නොරැඳුණු සිහිය. නොබැඳුණු සිහිය. සම්මා සතිය. ඒ සිහිය ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ග්‍රහණයක් නැති සිහිය. හා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා ක්‍රියාත්මක නොවන සිහිය. මමත්වය හරහා ක්‍රියාත්මක නොවන සිහිය. ඉතින් මේ මේ කාරණේ කියද්දිම ධර්ම අවබෝධයටපත් වුණ මහත්යෙකුට ඒ මහත්ය හොඳට මේ මේ කායගත සතිය කියා ගන්නා ඌ එයා හිතන මේ ශරීරයේ යනකොට මේ ඔය දේවල් සිහිපත් කරගෙන යනවා. ඊළඟට ආනාපාන සතිය ඒ විදිහට යා එක එක භාවනාවල් ප්‍රකට කරපු කෙනෙක්. ඉතින් හරි වටින කෙනෙක් නේ. මොනවා හරි භාවනාවක් ප්‍රකට කරන කෙනෙක් කියන්නේ හරි වටින කෙනෙක්. එයාගේ අධ්‍යාත්මයේ යම් තාක් දුරකට අඳුන ගන්නවා. ඒ නිසා මම කියන්නේ භාවනා කරන එක හොඳයි. අපිත් හැම භාවනාවක්ම කරලා මෙතෙන්ට ආවේ. ඒ නිසා අපි ලදුරු පාසලට දුස් කියන්න හොඳ නැහැ විශ්වවිද්‍යාලේ ඉඳන්. මොකද ලදුරු පාසල නැත්තම් විශ්වවිද්‍යාලේ ඉන්නේ නැහැ. ඉතින් යාට කියන දැන් මම ස්වාමීන් වහන්සේ මම ඔක්කොම අමතක කරලා මම මොටෝ සයිකලේ යනකොට මම මොටෝ සයිකලේ සිහියෙන් විතරයි යන්නේ කිව්වා. ඉතින් මේ මනුස්සයා ටිකක් දියුණු වෙලා ඉන්නේ. වැරදි විදියට හිතනවා නම් වැරදි විදියට හිතත්වා, හරි විදියට හිතනවා නම් හරි විදියට හිතත්වා කියලා කිව්වා. මට කියන්න ඕනද? මම කිව්වා මොකන්ද? හොඳ නැද්ද උපාසක මහත්තයා මොටෝ සයිකලේ යන සිහියත් අතහැරලා ගියොත්? ඒ මිනිස්සයට මොලේ නැත්තම් එකපාරට පැන්න ගමන් කියන්නේ ඔබ වහන්සේ මා පිස්සු කතාවක් කියන්නේ. මොටෝ සයිකලේ නැතු යන සිහිය ගියොත් මම බිමට වැටෙනවනේ. එහෙම නැත්තම් ඔය ඇලකට කානුවකට යයිනේ කියන කතාවක් කියයි මගේ ඇඟට ගොඩ වෙලා මෝඩ මිනිස්සෙක් වුණා නම්. නමුත් ඒ මිනිස්සයට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. බලනකොට හොඳ විචක්ෂණශීලී බුද්ධියක් තිබුණා. මුන්වහන්සේ ධර්ම දේශනා කරන කෙනෙක්, ලොකු අවබෝධයකින් ලොකු ගැඹුරු කාරණයක් මේ කියන්නේ නැත්තේ කියලා මේ මිනිස්සු විමසුවා. එන්සර ටික වෙලාවක් ඉඳලා කියනවා හරි. දැන් මට පුළුවන් මොටෝ සයිකල් යන 100ක් නැතුව යන්න. ඒ මිනිස්සයා ඉදා ඉඳලා කියනවා ස්වාමීන් වහන්සේ වෙනද මට මොටෝ සයිකල් යන 100 හරි ඉතුරු වෙලා තිබ්බා. දැන් මට ඒකත් නැහැ. මං අගේට වාහනේ අරගෙන පාරේ යනවා. හැබැයි මොටෝ සයිකල් යන 100ක් නැහැ. අර පරණ 100 වලුත් නැහැ. මුකුත් නැහැ. සම්පූර්ණමම නිරෝධය මනසේ දකිමි. නිදහස දකිමි. නිදහස් දර්ශනයක යුක්තව මං ගමන් යනවා. ජීවත් වෙනවා. සියල්ල අතහැරියා. එයා අර ගොනු වෙලා තිබ්බේ ඒ කීය කාරණයකට හොඳට ගොනු කරලා හදලා තිබ්බේ මනස. එයාට ඒ ශනේම ඒ සිහි අතහරින්න කියනකොට මොකද වුනේ? එයා අතහැරගන්න හැකියාව ලැබුණා. දැන් එක අතකින් බලනකොට එක ධර්මතාවයකට හරි කෙනෙක්ගේ මනස ගොනු කරලා තියෙන එක හොඳයි. අර ගොඩක් දේවල් වලට විසිරලා තියෙනවට වැඩිය ඒ කීය කාරණයකට හරි ගොනු වෙලා තිබිච්ච එක හොඳයි. මට එතකොට එයාගෙන් මේ මුදවන්න තිබුණේ එක දෙයයි. මොකද්ද? අර තමා කෙරෙහි ඒ කීය අරමුණක් කරහා, කය කරහා යොමු කරගෙන යන සිහිය පමණයි මට ඔහුගෙන් මේ ඉවත් කරන්න තිබ්බේ. නැත්තම් මේ අනිත් අය ඉවත් කරන්න ගියාම එකක් ඇරෙනකොට එකක් සුද්ධ කරලා ඉවරනකොට තව ප්‍රශ්න එකක් නෙමෙයි. දරුවන්ට තියෙන ආශාව නැති කරලා ඉවර කරනකොට ඕන ධන තණ්හා වෙනවා. ධන තණ්හා ඉවර වෙනකොට අනාගත බලාපොරොත්තු වෙනවා. අනාගත බලාපොරොත්තු වෙනකොට කම්මැලිකම උනන්දුව නැතිකම එනවා. ඔහොම ගොඩක් නෙන්නේ. දැන් ඔය ඔක්කොම කරුණු කාරණාවල් මේ එක හදලා එකමුතු කරලා මේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න එපයි. එකට වැඩෙනවනේ ඕවා. ඔය එකින් එක මේ අභවයෙන් භවය පාරමිතා හැටියට පුරන්න ඕන දේවල් නෙමෙයි. මේ එකට මේ භවයේදීම ගොඩනගලා අවබෝධ කරගන්න පුළුවන් දේවල්. වෙන මොනවත් නෙමෙයි. නිතරම තමා කවුද, මම කවුද, මම කවුද කියලා අහන්න. නිතරම තමන් දිහාම බලන්න, තමන්ගේ ඇස් දෙක දිහාම බලන්න. තමන්ගේ ඇස් දෙක දිහා බලන්න. ඒ කියන්නේ තමන්ගේ ඇස් දෙක කියන්නේ මස් ඇස් දෙකම නෙමෙයි. තමන්ගේ මේ දර්ශනයක් ආරම්භ වෙන තැනක් තියෙනවනේ මේ අභ්‍යන්තරයේ මොලේ. කොයි බහරි තැනක තියෙනවනේ මේ හැම දෙයක් දිහාම බලන එක එක හැඩයෙන් කෝණයෙන් සංකල්පයෙන් බලන ඇහක් තියෙනවා. ප්‍රඥා ඇහක් තියෙනවනේ නේද? ඒ ඇහ ආරම්භ වෙන තැනක් තියෙනවා. මන ඇසක් තියෙනවා. මන මනසට දකින්න පුළුවන් නිසා මන ඇස, ප්‍රඥා ඇස. එලියෙන් තියෙන දෙකට කියනවා මස් ඇස. ඒ ඇහැ කියන්නේ මොකද්ද කියලා බලන්න, හැරිලා බලන්න. ඒකට කියනවා තමන් දිහා බලනවා කියලා. ඊට පස්සේ දැන් ඔන්න තමන් දිහා බලනවා කියලා බලනවා. බලද්දි කියනවා ඔන්න දැන් මට කරුවලක් පේනවා කියලා. එතකොට ඔබ හරියට තේරුම් ගන්න එතෙන්දි මං ඇහැ දිහාද බලන්නේ කරුවල දිහාද? ආ, කරුවල දිහානේ බලලා තියෙන්නේ. නමුත් මට කිව්වේ ඇහැ දිහා බලන්නනේ කියලා. ඔන්න ආයි වෙනස් කරගන්න පුළුවන්. ආයි වෙනස් කරගත්තට පස්සේ කියනෝ මේ නිල් පාට බෝලයක් පේනෝ මට. එතකොට ආයි බලන්න ඕන. සයින්හන්ස කිව්වේ නිල් පාට බෝලයක් දිහා බලන්න නෙමෙයි, ඇහැ දිහා බලන්න. එතකොට නිල් පාට බෝලෙ දිහා බලන්නේ කවුද? මේ යන ගමන පීවර වැඩෙන්න ඕන ගමන. ඊට පස්සේ බලනෝ අර මේ මම බලන්නේ මේ නිල් පාට බෝලයක්ද? එතකොට බලන්නේ කවුද? බලන්නේ මං ඇහෙන්නේ. එතකොට මං ඇහැ දිහා බලලා නැහැ. දැන් සමහරලාට මේ තමන්ගේ මේ ඇස් දෙක දිහා බලන්න කිව්වම මොන කියනෝ කළු පාට බෝලයක් දිහා බලන්න කියලා. ඈ ඔන්න බලනවා. ඉතින් කළු පාට බෝලේ පේන්නේ කාටද? ආ, සුදු පාට විදියට පේන්නේ කාටද? ඒ තමන්ටමයි තේරෙන්නේ. ඒ නිසා නිතර බැලුවොත් එහෙම තමන්ටම හොයාගන්න පුළුවන් තමන් කවුද කියලා. තමයි යම්කිසි අධ්‍යයනයක කරන්න යන්න ඕන. අධ්‍යයනයේ ගමනක යන්න ඕන. දැන් කෙනෙක් හිතන්න පහා එමක් කරාමත් වැරදි, මෙහෙමත් කරාම වැරදි කියලා එහෙම හිතන්නත් එපා. ඕනෝට වැඩි අර ශාස්ත්‍රයේ දිනුනොනහම දැන් මේ පැත්තේ මරු. දැන් මේ පැත්තට රාහු කාලේ. මේ එතකොට මේ මිනිස්සුන්ට ගමනක් යන්න හම්බෙන්නේ, වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ සාස්ත්‍රයේ පරතරට ගියාම. ඒ වගේ මේ ඕනෝට වැඩි මේ ඔළුවේ මේක දාගන්නේ නැතුව විවෘත පරීක්ෂණයක් කරන්න, ආත්ම ගවේෂණයක් කරන්න. නැත්තම් වම් කකුල තියෙනවද දකුණු කකුල තියෙනවද මෙහෙමද කොහොමද ගමන යන්නේ කියලා හැමදාම මේ යන්නේම නැහැ එකම තැන. මොකද එයා ධර්මයේ දැනුමක් අරගෙන එහෙමත් හිතන්න හොඳ නැහැ මෙහෙමත් හිතන්න හොඳ නැහැ කී එක තැන හැමදාම. එහෙම ඉන්න එපා. අර පඬිතේට ඒ දන්නේ යන්න බෑ කියනවා. එයා නැකත් ශාස්ත්‍රයෝ මේ ඔක්කොම බල්ලනේ යන්නේ. ඈ ගණන් මෙනු දුර ඔක්කොම හදලා යන්නේ. මනුස්සයා යනකොට ඉවරයි. ගමන ආරම්භ කරනකොට නිකන් සාමාන්‍ය කොළු ගැටව ගිහිල්ලා නැගලා ඉවරයි. ඒකට හේතුව තමයි අර බහුබුද්ධි වලින් පිරුණාම වැඩක් කරන්න බෑ කියන එක. අර සමහර අය කියනවා අර පඬිතේට ඒ දන්නේ යන්න බෑ කියන අර වළංකද කරේ තියාගෙන යන මනුස්සයට යන්න බෑ කියන කතාවේ කියලා නෑ. එහෙම එකක් නෑ. ඒකත් එහෙම තමයි. ඉතින් කඩ පුරව ගත්තට පස්සේ එහා පැත්තට යන්න අමාරුයි. ඔව්. කඩ පුරව ගත්තට පස්සේ යන්න අමාරුයි. ඉතින් මේ මේ මේ සසරින් එගොඩ වීමත් කඩ තියෙන නිසා යන්න යන්න අමාරුයි. එහෙමත් තියෙනවා. මොන නිර්වචනයෙන් ගත්තත් තමන්ට නිවෙන්න පුළුවන් නම් ඒ නිර්වචනය තුළ ඒක හොඳ නිර්වචනයක්. එච්චරයි. දැන් ඔය ධර්මයේ කියන අයත් එක එක විදිහට නිර්වචන කරනවා. මම ඒවට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒවා. ඒකට හේතුව තමයි ඒ මොන දෙයකින් වුණත් ඒත් උත්සාහ කරන්නේ මිනිස්සේ නිවන් සසරින් එකොඩ කරන්න. වචනවල කිසිම ඇත්තක් නැහැ. ඕනම පැත්තක් ඕනම වචනයක් ඕනම විදිහට ඕනම වෙලාවක හරවන්න පුළුවන්. ඕනම සුභාර්ථයක් අසුභ කරන්නත් පුළුවන්. ඕනම අසුභාර්ථයක් සුභ කරන්නත් පුළුවන්. ඕනම අසුභ දෙයක් කෙනෙකුට සුභ වෙනවා. ඕනම සුභ දෙයක් කෙනෙකුට අසුභ වෙනවා. ඔක්කොටම සුභ දෙයක්වත් නැහැ. ඔක්කොටම අසුභ දෙයක්වත් නැහැ. මමත්වයේ සිටිනාතුරු නිවනක් නැත. මමත්වයේ නිදහස් වීමම පුජ්‍යලත්වයේ නිදහස් වීමම නිවනක් ඇත. ඒ නිදහස් වීම සඳහා ඔබ කළ යුත්තේ දුවන එකෙන් වලකින්න. ගමනින් වලකින්න. නතර වෙන්න. ඉන්ද්‍රියන් හයෙන්ම නතර වෙන්න. මේ මොහොත ත්‍රි කාලය බවට පරිවර්තනය කරන්. එතකොට අනාගතයේ බැලුවක් තියෙන්නේ මේ මොහොත. අතීතයේ දිහා බැලුවක් තියෙන්නේ මේ මොහොත. මේ මොහොත දිහා බැලුවත් තියෙන්නේ අකාලික මේ මොහොත. ඒ කාලේ නෑ. ඒ කාලේ නැති නිසා එතන සුඛ වේදනාවක්වත් දුක්ඛ වේදනාවක්වත් උපේක්ෂා වේදනාවක්වත් නෑ. එයා සත්වේ පුජ්‍යලේ නෙමෙයි. එයා ආගමිකේ නෙමෙයි. එයා ස්ත්‍රිය පුරුෂේ නෙමෙයි. කවුද එහෙනම්? එයා කෙනෙක් නෙමෙයි. මමෙක් නෙමෙයි. කවුද ඔබ කියලා අහුවහම මමෙක් නෑ, කෙනෙක් නෑ. මම කවුද? දන්නේ. ඔබ කවුද? දන්නේ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ. ආයි දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නෑ. එක කොයිසරා ඉන්න මනුස්සයා පිස්සු වැටේ නැත්තම් මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගරි දෙකක් වෙනවා. ඒක හරියට බැලුවොත් හරි කියලා ඒක හරියට තේරුම් ගන්නවා. වැරදියට බැලුවොත් තේරෙන්නේ නැහැ. අපිට වුණත් මුලදී මේක හරිය පිස්සු දහම. දැන් අපිට මේ පිස්සු කතා කියන්න සිද්ධ වෙලා තියෙන්නේ වෙන කියන්න ක්‍රමයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කල්පනා කළේ මොකක්ද? මේක මිනිස්සුන්ට තේරේද? මේ ධර්මය මිනිස්සුන්ට තේරේද? ඉතින් මිනිස්සුන්ට තේරේද කියලා ඔච්චර හිතන්න ඕනේ නැහැ. මේ හුස්ම ඉහළ පහළ අදින කතාවක් කියන්නේ නෝ නම් බුදුහාමුදුරුව. ඒව කියන්න උමනා වුණේ අර ඇවිල්ලා බුද්ධ ඝෝසට. එක්ස්පයර් වෙච්ච භාවනා ටික මෙහි ගෙනල්ලා ගහලා දැම්මා. ඒකත් හරියට දාලා නැහැ. කොරොත් පිස්සු වැටෙනවා. අංගොඩ ඉන්න බහුතරයක් ඉන්නේ භාවනාගාරයේ. උන් ගිහිල්ලා විඥානේ පොට ගිහිල්ලා. හුස්ම ඉර කරන්න ගිහිල්ලා, ප්‍රාණයාම කරන්න ගිහිල්ලා, කසීන කරන්න ගිහිල්ලා, හරියට මේ ගුරු මුස්ටි තියාගෙන දීලා තියෙන එක හරියට දීලා නැහැ. ඒක හරියට ඉගෙන ගන්න නම් ඉන්දියාවේ යන්න ඕන. ඉන්දියාවේ යෝගී ළඟ ඉන්නවා. දැන් මේ යෝගී වැඩි පිරිසක් ගංජකාරයෝ බවට පත් වෙලා. ඒ මිනිස්සු දැන් භාවනා කරන්නේ ගංජා සුරුට්ටු බීලා ඉන්නේ. ඊට වඩා හොඳට සමාධිගත වෙනෝනේ මටස් ගහලා. සුරුට්ටු ඇද්ද ගමන් සමාධිගත වෙනවා. ඒ නිසා මේ මෙච්චර අමාරුවෙන් මොකද මේ සමාධිගත වෙන්නේ, මේ සුරුට්ටුවෙන් පුළුවන් නේද කියලා හිං කරගන්නවා. ඒ නිසා මේ ධර්මය හොඳින් අහන්න, එකපාරට මේක තේරුම් ගන්න, අදහසක් ගන්න, කලබල වෙන්න එපා. ඉබේට අර පැලේකට වතුරක් කරනවා වගේ නිතර ශ්‍රවණය කරන්න. හෙමින් හෙමින් හෙමින් හෙමින් තේරුම් ගන්න ඉඳ හරින්න. ඒ විදිහට තමයි අර කෙනෙක් පෝසත් වෙන්නේ. ටික ටික ටික ටික සල්ලි එකතු කරලා අර පරිස්සමින් තියෙන දේ වියදම් වෙන්නත් ඉඩ හරින්නේ නැතුව තව අලුත් අලුත් දේකට එකතු කරලා පෝසත් වෙන්නේ එහෙමනේ නේද? තියෙන දේ හොඳින් රැකගෙන, ඒ වගේම දන්න ධර්ම ඥානෙ රැකගෙන තව තව එකට අලුත් අලුත් දේවල් ධර්ම ශ්‍රවණය කරනකොට, ධර්ම සාකච්ඡා කරනකොට ගුණ වෙලා ධර්මයෙන් පෝසත් වෙන්න. මොකද ඔබ සමග ඔබේ සැමියා, ඔබේ නෝන එන්නේ නැහැ. අම්මා තාත්තා එන්නේ නැහැ. බණ කියන අපි එන්නේත් නැහැ. සසර ඔබ තනියෙන් යන්නේ. පෞද්ගලිකයි. ඔයගොල්ලෝ මා පස්සේ එන්නේත් නැහැ. මම පෞද්ගලිකයි. ඒ නිසා පෞද්ගලිකයි සසරේදී ඔය මිත්‍රයෝ මේ හෝල් එකේදී හම්බෙච්ච යාළුවෝ ටික කොහෙද යන්නේ? මං අරේ බන්නේ මෙහේ යන්නේ කියලා කතා කර කර ඉන්නවා වගේ තමයි මේ හෝල් එකේ අතර වෙලා ඉන්නේ. ඒ නිසා තමන්ට තමන් ධර්ම පිළිහිට කරගන්න, පිළිසරණ කරගන්න, අවබෝධ කරගන්න. හැම දිනාටම ජීවිතය අවබෝධ කරගන්න මේ ධර්මාන